අපි ඉතා හොඳ කරුණු පැහැදිලි කිරීමක නිරත වෙලා හිටියි. මොකද්ද බව නිත්‍ති? එය ඇති වෙන හැටි. දැන් මම කියන්නේ බණ අහනවා කියන්නේ මෙන්න මේක. මේ සිද්ධිය තේරුම් ගන්න ඕන. තේරුම් ගන්න නැතිව කොතරම් ප්‍රතිපදාවක ඉස්සරහට ගියත් නරක දෙයක ඉස්සරහට ගියත් භවනිත්‍ය සෑදෙනවා. හොඳ දෙයක තෝ ඉස්සරහට ගියත් භවනිත්‍ය සෑදෙනවා. භාවනාවට ගියත් භාවනාවද වෙනොත් භවනිත්‍ය සෑදෙනවා. භව බන්ධනය, භවයේ රැඳීම, සසරේ ඉදිරි පැවැත්මට හේතු ඉතුරු වීම සිද්ධ වෙනවා. ඕකට කියන්නේ අපි ආසව රැස් වෙනවා කියලා. ආසව රැස් වෙන හැටි තේරුම් ගත්තාම ආසව රැස් වෙන්න තමන්ගේ හිර, තමන් ජීවිතය තුළ හිරවීම තේරුම් ගන්න පුළුවන් වුණාම තමයි ආසව ෂේ කරන්න ඕනේ. ආසව ෂේ කරන්නේ කොහොමද කියන එක අවබෝධ වෙනකොට තමයි ආසවක්ඛේ ඥානයක් කෙනෙකුට පහළ වෙන්නේ. ආසවක්ඛේ ඥානයක් පහළ වෙනවා කියලා අමුතුවෙන් ඔළුවට මොකක් හරි වැටෙනකම් බලන් ඉන්නත් එපා. ගවයෙක් තරණ බාහිරටපත් වෙනකොට අං වෙනවා වගේ අමුතු දෙයක් ලැබෙන කල ඉන්නත් එපා. ඒක නෝන ප්‍රත්‍යක්ෂය. මෙහෙමයි උනේ, මෙහෙමයි වෙන්න ඕන. දැන් ඔය ආසව භවනිත්‍ති රැස්සන තාක් කල් අපි යන මොන පාරද යන්නේ? උත්තර දෙකම දෙන්න. ඔබතුමා කිව්වා හරි මං හිතන්නේ. අනුසෝතගාමීද පටිසෝතගාමීද? අනුසෝතගාමී. එතකොට බෞද්ධ ප්‍රතිපදාව තුළ බෞද්ධ ක්‍රම තුළ නැද්ද අනුසෝතගාමී බව? පෞකාර ක්‍රම තුළ නැද්ද අනුසෝතගාමී බව? අන්න ඒකයි තේරුම් ගන්න ඕන. පුණ්‍ය කර්මයන්ට නිරත වීම තුළ නැද්ද අනුසෝතගාමී බව? එහෙම නැත්නම් ධාතු වන්දනාව පිටිපස්සෙන් ඒක අල්ලගෙන ගියොත් ඒක නැද්ද අනුසෝතගාමී බව? කෝක අල්ලගත්තත් හොඳද නරකද කියලා නෑ බුදුහාමුදුරුව අදාරනවා. අල්ලගත්ත භවනිත්‍ය. සසරේ තැනෙන්න දැන් ඔබ මුලින් තේරුම් ගත්තා නම් අපි මොනවත් අල්ල ගන්නවද? තේරුම් නොගත්ත නිසා අපි අර අන්දරේ අලකෝලෙන් අලවලු ගියා වගේ මම ඕක කියන්නේ සමහර වෙලාවට එකින් එක වඩා හොඳ එක අල්ල ගන්නින් යනවා. එතකොට භවනිත්‍ය කීනාද අපි? අපි කියනවත් නේ වැරදි සමහර වෙලාවට ඔක්කොම දෙනවා නේද? එතකොට බුද්ධඥාන කියන අය නොතේරෙන අය භවනිත්‍ය කීනා වෙන්නේ නැහැ. භවනිත්‍ය ප්‍රශ් කරන අය සම භවනිත්‍ය නිරෝධේ නැහැ. දැන් මෙතන මෙහෙම මේ අරමුණු රසයට මුලා වීම තුළනේ මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. ඒකෝර අරමුණු රසයට මුලා වීම තුළ තියෙනවා අප නොදැන යලි එබඳු ස්කන්ධ පහක් හෝ එබඳු දෙයක් හට ගැනීමට, එබඳු දුකක් හට ගැනීමට අවශ්‍ය හේතුවක් ඉතුරු වීම. භවනිත්‍ය කියන්නේ ඒකනේ. දැන් එතකොට වැරදි මගින්, කියන්නේ විදර්ශනාවෙන් පරිබාහිරව කරන අරමුණු ඈත් කිරීමේ භාවනාවක් තුළිනුත් භවනිත්‍ය හැදෙන්න බැරිද? වන්නේ දැන් ඔය ප්‍රසිද්ධ ලංකාවේ ප්‍රසිද්ධ හිමිනමකගේ පොතක තියෙනවා මේ සත්‍ය සෑයම කියලා පොතේ නම. මේ යම් යම් අවස්ථාවල Tamanta ධර්මයේ වැටහුණ බවට කියපු අවස්ථා. සෝවාන් වූ හරි ධර්මයේ දැක්කා හරි මත. හැබැයි පස්සේ යාම කියනවා මම රැවටුවා. පෞද්ගලිකව මම කියනවා තාමත් එයා රැවටිලා ඉන්නේ කියලා. එයා එන දවුණා නොදන්නව නාට. කෙනාට අඳලෝ කියන්නේ තාමත් එයා රැවටිලා ඉන්නේ. ඇයි? මේ කාරණාව තේරෙන්නේ. දැන් කාරණාව තේරුම් ගන්න නැතුව භාවනා කරන්න ගියාම මොකද වෙන්නේ? භවනිත්‍ය එහෙමමයි. ලෝභ දේශ මොහ මූලයන් එහෙමමයි. වෙනම සමාධියක් ටික වැඩි දියුණු කර ගන්නවා. දැන් සමාධිය ඊට පස්සේ මම වෙන්නේ නැද්ද? තව භවනිත්‍යයක් හදාගන්න. මූලපරියාය සූත්‍රයේ කියන එක දවසක් මම ඔබට කියමින් පැහැදිලි කරේ මෙන්න මේකයි. අසුත පුතර්ජනයා මේ මාවතේ යන්න ගියාපුවාම ඒක තවත් භවයේ රැඳෙන්න නරක දේ වගේම හොඳ දේ, හොඳ දේ වගේම භාවනාවක්, භාවනාව වගේම දානයක්, දානය වගේම කටින පූජාවක් අන්තිමට. මොකකින්ද කෙලවර කරගන්නේ? භාවනෙත්‍යකින්. භාවනෙත්‍යකින් කෙලවර කරගන්නවා. දැන් බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණේ භාවනෙත්‍ය එකතු කරන්නද? භාවනෙත්‍ය කීනා. ඒ නෙවෙයිද බුද්ධාවාදේ? ඒ නොවේද අප අසා තේරුම් ගත යුතු දේ? ඒ නොවේද අප අනුගමනය කළ යුතු දේ? මේ නොවේද ධර්මශ්‍රවණයකින් කරන කරුණු පැහැදිලි කිරීම. දැන් අර සතිපට්ඨාන සූත්‍රයේ අග නිරෝධ සත්‍ය තියෙනවනේ. ඕක තේරුම් ගත්තාම නච කිංචි ලෝකේ උපාදීයති කියවපුවා දන්නවද නේ? මොකද ඒ කියන්නේ? මන ලෝකෙද? අන්න එහෙම මම මේ උත්තර කීපයක් දෙනකල් බලන් ඉන්නේ. මොකද තේරෙන උත්තර විනාස වෙනවනේ ඒක. බාහිර ලෝකෙ කියන්න පුළුවන් නේ, කාම ලෝකෙ කියන්න පුළුවන් නේ, ස්කන්ධ පංචකේ නැවති ලෝකෙ. ඒකනේ කෝපටාවත් එන්නේ. කාමාවත්, රූපාවත්, අරූපාවත්. දැන් මොකද්ද අන්තිම උදාහරණ විග්‍රහය? අල්ලගන්න එකක්වත් නැහැ. අල්ලගන්න එකක්වත් නැහැ කියලා ඉගෙන ගත්ත පුද්ගලයාට ඉස්සරහට හම් වෙන හොඳ දේවල් අල්ලගනින්ද? අල්ලගන්න එකක්වත් නැහැ කියලා දන්නති කෙනාට ඉස්සරහට හම් වෙන ඕන දෙයක් අල්ලගන්න. මේ වෙනස තේරෙනවද? ඔබ තේරුම් ගන්නවා. මේ නිසා ධනෙන්, කුලයෙන්, නිලයෙන් විතරක් නෙවෙයි භාවනාවෙන් උත්හංකාර වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් භාවනාව විවේචනය කරන කෙනෙක් නැතුව ඇති මං අර වෙන කවුරුත්. අනිත් කතිය භාවනාව ගැන බොහොම අගරු කරන අය තමයි විවේචනය කරන්නේ බය. හැබැයි මම විවේචනය කරන්නේ හරියකද වැරදියකද? වැරදියක විවේචනය කළා හරියකක් දෙනවා. භාවනාව ප්‍රතික්ෂේප කරනවද? නැහැ. ප්‍රතික්ෂේප කරන්නේ. භවනෙත්ති ඉතුරු වෙන භාවනාව නිදහස් වෙලා භවනෙත්ති කීනා භාවනාවට යන්න කියලායි මගේ ධර්ම දේශනාවල තියෙන්නේ. හැබැයි ඉතින් මා කියපවන්නේ කෙනෙකුට ඒක කරන්න පුළුවන් නේද? බෑ. මා කරන කරුණු පැහැදිලි කිරීම ත්‍රිපිටකය අස්සේ මගේ අවබෝධයයි ධර්මශ්‍රවණය කිරීම කියන්නේ මා මේ පැහැදිලි කිරීමයි ධර්මදේශනා කිරීම කියන්නේ තේරුම් ගැනීමෙන් පසු ඔබේ අවබෝධය ප්‍රාත්මක වෙනවා. එතකොට ඔබගේ ස්ත්‍රී පුරුෂ භාවය වෙනස් වෙයිද? ගිහි පැවිදි භාවය වෙනස් වෙයිද? වගකීම් වෙනස් වෙයිද? නෑ. ඔබ සත්පුරුෂක් ප්‍රයාදාමයක නම් නිරව සිටින්නේ ගෙදර හෝ සමාජයේ හෝ වතනක හෝ ඒ කිසිදු දෙයකට තිත තියන්න මේකෙන් කියන්නේ නැහැ. ඒ ජීවන ප්‍රතිපදාව තුළම ඊට යටින් අන් අයට නොදෙනී යන්නා වූ තව ප්‍රතිපදාවක් තියෙනවා. ඒක අර කාර්යකයේ ඇතුළේ යනකොට පේන්න ඕනෑ වගේ පෙන්වන්න ඕන එකක්ද? නැහැ. කාටවත් පෙන්වන්න ඕන දෙයක් නෑ. ඔබ පේන විදියක් තියෙනවා අන්න අයට. එහෙම දැනගත්තට කමක් නැහැ. ඒ තමයි වෙනදා අටලෝදහමට අදාළ සිද්ධිවලදී වෙනදා වෙන කම්පා විසඥ වීම, ප්‍රතික්‍රියා දැක්වීම, පරල වීම. මේවා ටිකක් පහළ බහිනවා. නැති වෙනවා කියන්න බැන්නේ වෙනදා තරම් නැති බව. ඒක එහෙම වෙනකොට තමන්ටත් දැනෙනවා අනිත් අය කලබල වෙන අයත් හිත අහනවා. මොකද මම ඇසුරු කරන බොහෝ දෙනෙක් මට දීපු උත්තරයක් ඕක. ඒගොල්ලෝගෙන් අහනවලු කොහමද ඔහොම ඉන්නේ කියලා. ඒකට ඒගොල්ලෝ දෙන්න තියෙන උත්තරේ මොකද්ද? ඒකට විශේෂ වෙනස් ක්‍රම නැහැ. ඒකට ප්‍රාදහාමුදුරන්ට පැහැදිලි කරපො භාවනෙත්ති නිරෝධය ඉගෙන ගන්න. දැන් භාවනාව යනු භාවනෙත්ති නිරෝධය නෙවෙයිද? හා? භාවනාවෙන් කරන්නේ මොකද්ද? භාවනෙත්ති නිරෝධය. අන්න ඒකයි මම කිව්වේ බන දන්නේ නැතුව භාවනා කරන්න බැහැ. ඒ මම අද කියනවා කියන්නේ නෑ අවුරුදු 5ක 10ක ඉතර ඉඳලා කියන්නේ. අප මේ සමාජයේදී එලි කරන භාවනාව බන තේරුම් ගැනීමකින් තරව කරන්න බෑ. සාමාන්‍ය සමාධිගත භාවනාවක් මනස් තේරුම් ගත්තේ නැති වුණාට වඩන්න පුළුවන් වැඩි දියුණු කර ගන්න පුළුවන් සමාධිය වැඩි වෙනවා සමාධිය ආපහු මමවටපත් වෙලා ඒක භවනිත්‍යයක් බවටපත් වෙනවා එහෙම දෙයක් තියෙන බවට අඟවන්නත් යන තියෙනවා අහංකාර අහංකාර වෙනවා සිද්ද 1965 විතර කාලේ අගේ ළමා කාලේ යමක්මත් තේරෙන ළමා කාලේ දක්වා ගමට පන්සලට භාවනාව කියන එක දන්නේ වචනේවත් දන්නේ නැති එකක්. අනතුරුව ගමේ පන්සල ඉක්මවා යමින් මෙඩිටේෂන් සෙන්ටර් නම් නැහැ දවස්වල නමුත් ඔය ආරණ්‍ය මධ්‍යස්ථාන බිහිවීම තුළ තමයි අපේ සිල් ගන්න ගියාය පන්සලට ගියාය භාවනා කරන්න ගියේ. හැබැයි ඔවුන් ගිහින් කරේ මොකද්ද? ඔවුන් සාඋන්ගේ ගුරුවරු කලේ මාපහෝ සමත භාවනාව සමාධි භාවනාව ප්‍රඥා භාවනාව කෙරුණ බවට අද ඒවා පිළිබඳව තොරතුරු හොයා බලන විට අපට තේරෙනවා මොකුත් කියලා නැහැ. මෙසේ මිනිස් මනෝවිඥාණය තුළ බෞද්ධ මනෝවිඥාණය තුළ තැන්පත් උනේ භාවනාව යනු වැරදි ආකාරයක අදහසක් දෙන දෙයක්. චිත්තාභ්‍යන්තරයේ කුණු කසල තියාගෙන වෙනම වඩා ගන්නා වූ සමාධියක් වශයෙන් තමයි භාවනාව වැඩන්නේ. භවනිත්‍ය පිළිබඳ අවබෝධයක් වොන්ට තිබුණේ නැහැ. භවනිත්‍ය රැස්න ආකාරය පිළිබඳ පැහැදිලි කිරීමක් ඒ සමාජයේ තිබුණෙත් නැහැ. දැන් ඔබේ වයස මම අහන්නේ නැහැ. ළමා කාලේ ඉඳන් අද දක්වා ජීවත් වෙලා තියෙනවනේ. දැන් තේරෙනවද ඔබ තුල මේ ජීවිත කාලය තුළම කලාපු ක්‍රියාපු ක්‍රියාකලාපය තුළ ඔබට මුණ නොගැසෙන දේ තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම නැවති දර්ශනය. ඔබ ක්‍රියාකලේ මොන දර්ශනයෙන්ද? නිත්‍ය සුඛාත්ම දර්ශනය. ඒක පාලියෙන් කියන්නේ ඒතම් මම ඒතෝහමස්මින් ඒසෝමේ අත්තා. දැන් මේ දර්ශනය ඔස්සේ එනකොට සිත තුළ තියෙන දුකට හේතු සංඛ්‍යාව පහළ බහිනවද ඉහළ යනවද? ජීවිතේ ළමා කාලයට වඩා ගැටවර කාලයක්, ගැටවර කාලයට වඩා තරුණ කාලයක්, තරුණ කාලයට වඩා මැදිවී කාලයක්, මැදිවී කාලයට වඩා මහලු කාලයක්, පෘථග්ජන භාවය තුළ දුකයි කියලා මම කියන එක තේරෙනවද? සියල්ලන්ට ජීවිතේ දුකයි නෙමෙයි. පෘථග්ජන භාවය තුළ බව නැති නැත්නම් මේ බවරහන් සංඛ්‍යාව වැඩි වෙන විට ඒවත් නිසා ලෝකෙත් එක්කලා ඇති වෙන ගැටීම් සංඛ්‍යාව ඉහළ යනවා. එතකොට ඔහුට දිවා රාත්‍රී දෙකේ ගැටීමකින් තොර ජීවිතයක් ගෙදරත් නැහැ ආයතනෙත් නැහැ මහමගත් නැහැ කොහෙවත් නැහැ. පිස්සෙක් නෑ. ඒ නිසා හොඳ වචනයක් තමයි මම මේ කියන දේ. ජීවිතේ දුකයි කියන්නේ එපා. සමාජෙ එහෙම කියනවා. ජීවිතේ දුකයි නෙවෙයි ජීවිතය තුළමයි දුක නැති උතන. නමුත් පංචස්කන්ධයගේ හට ගැනීම දන්නේ නැති කෙනාට පංච උපාදානස්කන්ධේ පරිහරණය කරන්නාට ඒ පංච උපාදානස්කන්ධය තුළ තමයි අර ජාතිපි ජරාපි ව්‍යාධිපි මරණම්පි අපේ සංපයෝග පීහි අප්පිප්පෝග ආයම් පිච්ඡන්නලමති කියන මේවා දුක් වෙන්නේ කාටද? පංච උපාදානස්කන්ධය ඇති කෙනාට. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධයන පංච උපාදානස්කන්ධයම දුකයි නෙමෙයි. පංච උපාදානස්කන්ධය පරිහරණය කරන විට අර ටික මගින් ඔබට දුක් වෙනවා. හොඳයි පංච උපාදානස්කන්ධය නැතුව පංචස්කන්ධයට පවටපත් වුණාම අර ටික නැද්ද? වෙනවීම මහලු වීම කැමති දෙනවලු නැද්ද ඒවා? එසේ. දුකයි. අන්න. එතකොට තේරෙනවද දුකත් දුක නැති වූ තැනක් දෙකම එක තැනක් කියලා. දුක පංච උපාදානස්කන්ධය තුළ. දුක නැති වූ තැන පංචස්කන්ධය. දුක වෙනත් දුන්නේ බාහිර සමාජ සාධකද බව නිත්‍යද? බාහිර සාධකයක් ඕනේ. බාහිර සාධකය හේතු වෙනවා. නමුත් ප්‍රධාන හේතුව තමන් සතු තමන් විසින් නිත්‍ය සුඛාත්ම සංකල්පය යටතේ ක්‍රැස් කරගත්තා වූ මේ බව නිත්‍ය හේවත් තණ්හා අනුසයයි. දැන් අපි කතා කළේ එක වචනයක් විතරයි. මට තව වචන හතරක් කතා කරන්න තියෙනවා. ඒත් එක වචනේ තුළ මම ඔක්ක විග්‍රහ කරනවා. ඔය වගේමයි බුදුරජාණන් වහන්සේ රාධාමුදුරන්ට වදාරනවා රූපය මුල් කරගෙන විතරක් නෙමෙයි වේදනාව මුල් කොටගෙන සංඥාව මුල් කොටගෙන සංකාරය මුල් කොටගෙන විඥානය මුල් කොටගෙන මේ වචන ටික ආයෙත් ගන්න මම තව මේක පාඩම් කරලා නැති නිසා ගත්තේ යෝ චන්දෝ යෝ රාගෝ යානන්‍යා යාතන්නා යේ උපාවිපාදානා චේතසෝ අදිත්‍යානාදි නිවේසාංශය මොනවා මුල් කොටගෙනද වේදනා ස්කන්ධය සංඥා ස්කන්ධය සංකාර ස්කන්ධය විඥාන ස්කන්ධය මුල් කොටගෙන මොකද වෙන්නේ යම් කැමැත්තක් යම් රාගයක් යම් සතුටෙන් පිළිගැනීමක් යම් තණ්හාවක් යම් බැස ගැනීමක් යම් බැඳීමක් යම් අධිජන් කර ගැනීමක් එහි ගැළී සිටීමක් සිත තුළ සිතාභ්‍යන්තරෙහි යම් පැවැත්මක් අර්ථිකම් රූපෙට දිවිච්ච එකමයි ඒක ආය අමුතේ උඟා විග්‍රහ කරන්න ඕනේ නැහැ කියලා පෙන්නනවා දැන් මෙහි සාරාංශය පංච උපාදානස්කන්ධය මුල් කොටගෙන සසරට බැඳෙනවා කියන එක නොවේද? ඉතින් පංච උපාදානස්කන්ධය තුල ඉන්න හොඳ දේවල් කරන්න ගියා කියලා හතරට බැඳෙන්නේ නැහැ. බැඳෙනවා නේද? දැන් අපේ සමාජයේ පෘථග්ජන සමාජයේ කියන අය මොකද කරන්නේ? පංච උපාදානස්කන්ධය තුල රැඳෙමින් හොඳ දේවල් කරලා නිවන් ලබන්නේ. හොඳ දේවල් කරන්නේ කොහොඳයි? හැබැයි පංච උපාදානස්කන්ධය තුළින් හොඳ දේවල් කරන්න ගියාම මේක අයිති වෙන්නේ ප්‍රතිපත්ති ගණයට නෙවෙයි ආමිස ගණයට. ඒක අයිති වෙන්නේ ලෝකෝත්තර ගණේ විපාක වලට නෙවෙයි ලෞකික ගණේ විපාක වලට. ඒක අනුන්විසේ කරන දෙයක් නොව තමන්ට කරගන්න දෙයක්. වචනේ නම් තියනවා රිදෙයිද දන්නේ නැහැ නේ. අර මහා පරිණාම සූත්‍රයේ විග්‍රහයේ තියෙනවානේ ආමිෂෙන් පුදන්නෝ තොප තොපටම පුදාගනිති ප්‍රතිපත්තියෙන් පුදන්නෝ පමණක් මාපුයි. ඇයි මේ තොප තොපටම පුදාගන්න පුදුද කියන්නේ? බුදු වුණා බුදුහාමුදුරුවෝ. අපි නම් මේ වැඩ හිටියොත් දාන දෙනවා තමයි අදට පූජා පවත්වන තමයි. බලාපොරොත්තු දුන්නාන්තේ අපි කියමු මනෝ ශාරීරික රයින් වුණා නදහස් වුණා. අදටත් උන්වහන්සේට එහෙමනම් කිසිම සිවුරකින් ආහාරකින් අවශ්‍යතාවයක් නැහැ. හැබැයි පූජා කරන කෙනාට පින් නැද්ද? එතකොට අර කම් වල තියෙනවා මේ අතරවල් දෙකක්. වෙල්ලායේ මැද මේ පැත්තේ ගස් ගොඩක් අර පැත්තේ කන්දක්. මේ පැත්තෙන් හූ කිව්වහම අර ගිහින් වැදිලා ආපහු අපට ඇහෙනවා හූ කියනවා. ඒක අපි මේ පැත්තේ ඉඳලා හූ කියනවා ගැහෙන්නේ. අද්දගීම නැද්ද ඔයගොල්ලෝ? ගම්බදව හැදෙනවා තැන අද්දගීම තියෙන්න පුළුවන්. අපි නම් ওই සද්දය ඇහෙනවා බලන්නම ඔය ගල්ලස්ස වගේ ගිය තැන් වලට ගිහිල්ලා හූ කියලා බලනවා ආපහු හූ වෙන්නේ නැහැ. ලෝංකාරී. එහෙට ගියේ දේ මොකද වුනේ? ආපහු වෙනවා. ආමිස පූජාව එහෙට පූජුවට ආපහු පහට දෙන්නේ. ඒක නෙවෙයිද තුපතපටම පුදා ගැනීම කියලා කියන්නේ. ඒ නිසා පුදාගන්න පුද්ගලයන් හැම වෙලේ ආමිස පූජාව විපාක කියන එක හරිද? නැහැ. මොකද ඔවුන්ට විපාකේ ආමිස පාකේ ඔවුන්ට ඕනේ. අනිත් එක ජීවිතයේ ආයවරණ සැපල තියෙන කාරණා ඒක තුළ තියෙනවා. එනිසා ඒක අවශ්‍ය නැහැ භෝගාවක් අවශ්‍ය නැහැම කියලා කියන මොඩ කතා කියන්න ඕන නැහැ සමාජයේ තිබුණා. දැන් මම හදිසියේ ඊයේ මේ අහම්බෙන් සවන් දුන්න ක්‍රියම් වචන කීපයකට මේ ප්‍රශ්නේ තමයි දැන් මේ දෙතිස්මහා පුරුෂ ලක්ෂණින් යුක්ත රූපය හදලා තියෙන බුදුරජාණන් වහන්සේගේ පිරිනවන් මංචකයක් හදලා තියෙන එහෙමමයි මේක මොකක් හරි වැරද්දක් තියෙනව නේද කියලා උත්තරේ කඩ දීලා තහනම් අහපු ප්‍රශ්න අහපු කෙනා තමයි මේ ප්‍රශ්නේ අහන්න කියලා කියව වෙන්න පුළුවන් උත්තර දෙන කෙනා. එයා කියනවා ඒවා තියෙන්නේ පොඩි ළමයින් දුරීලා උත්තරයක් නැහැ. නෑ ඒවා තියෙන්නේ කාටද? පොඩි ළමයින්ද කියන වචනේ වැරදි. ඒවා තියෙන්නේ කෘතඥායගේ සන්තුෂ්ටිය සහ ඉදිරි ගමන සඳහා. ඔය ඔස්සේ ඉදිරියට එන්න වෙනවා. එතන පදිංචියලා බෑ, එතන ඇලී ගැනී බෑ, එහෙම සියුසියක් හරි කියලා බෑ. එය අපේ විග්‍රහයට අනුව එයින් ලබන්නා වූ ලැබීම සැනසීම කීයෙන් කීයක්ද? කියන්න. 16න් එකක්. ඒ ඔක්කම 16න් එකක් තුලයි ලැබෙන්නේ. ඉතුරු කොටස ලබන්න නම් 16න් 15ක උරුමය ලබන්න නම් එතන ඉඳලා බෑ. දැන් මේ පින් කරන්නා, පව් කරන්නා හෝ භාවනා කරන්නා හෝ ආදී සියලුම කෙනා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය මමකට මගේ කොට මගේ ආත්ම කොට අරගෙනයි කරන්නේ. ඒකනේ හේතන් මම හේතෝවස්මින් හේසෝමයත් ආ කියන්නේ. එහෙම කළාම මොකද වෙන්නේ? භවනෙත්‍යයට තව තව එකතු වෙනවා වුණාම භවනෙත්‍ය කීණි වෙන්නේ කීණා වෙන්නේ නැහැ. දැන් තේරෙනවද? ශරීර සෞඛ්‍ය තිබුණාද? සැකියාවක් තිබුණාද? යාන වාහන තිබුණාද? අනිකුත් භෞතික සම්පත් තිබුණාද? දුක් වැඩි කරන ලබන්නේ කොමත්ද කෙනෙකුට සමාජයේ? ඒවායින් ලබන සැපත ඉක්මවා යමින් චිත්තසංතානගත දුකේ ස්වභාවය ජීවිතයේ අගට වැඩි කරනවා. අල්ලා ගැනීම සංඛ්‍යාව වැඩි වෙන තරමට, ඒවා දිනපතා අරමුණු හමුවේ හිතට මතුවෙන තරමට, ඒ මතුවෙන මොහොතක් පාසා විඳවන්න සිද්ධ වෙනවා. එනිසා තමයි මේ වචනයක් තියෙන්නේ. චිත්ත අභ්‍යන්තරේහි යම් පැවැත්මක් ඇද්ද? පුළුවන්ද චිත්ත අභ්‍යන්තරේ පැවැත්ම තේරුම් ගන්න? හොඳයි, නිස්කාරණේ දැන්නයි කියන්නේ කොබස් සතියේදී. එක වෙලඳු එළවලු වෙන්න පොලේදී. කවුරු හරි ලැජ්ජා හිතනයි කියන්නේ හොඳටම. අතෑරලා ගෙදර යනවාද, ගෙදර ගිහින් පාරම් බානවාද? අතෑරලා ගෙදර යනවාද, ගෙදර ගිහින් පාරම් බානවාද? සාමාන්‍ය ස්වභාවයේ ගෙදර ගිහින් පාරම් බානවා. මෙහෙම වුණා මට උනේ ලොකු මාධිකම, මම මොකක් හරි මේකට දැන් අර චිත්තාභ්‍යන්තරයේ පැවැත්ම නෙවෙයි ඉවර කළාද? අවසන් කරන්න කියලා කියනවා අපිනේ. දැන් සිද්ධියක් එතන ඉවර කරලා යන්න ඕන. ඉවර කරන්න බැරි කාටද? පුතග්ජනයාට. භාවනාවක් නැති කෙනාට. හැබැයි භාවනාව කියන වචනේ තියෙනවනේ අර තව වචන කීපයක්. පජහති විනෝදේති ව්‍යන්ති කරෝති අනභවං ගමේති. මම තියන්නේ ඔය වචන ටික එළියට ගන්නවා. තේරුම් ගත්ත කියන්නේ පජහති. බහැර කරන්න. විනෝදේති. විනෝදේති සිංහලෙන් විනෝද වෙන්නේ එහෙම නෙවෙයි යා. හික්මෙන්. හික්මවාල. ව්‍යන්ති කරෝති අවසන් කරන්න. අවසන් කරන්න. අනභවං ගමේති යලිත් උපදින්නේ නැති විදිහට අවසන් කරන්න. කොහොමද යලිත් උපදින්නේ? භවනිත්‍යෙ තිබ්බොත්, තණ්හාසර තිබ්බොත්. තණ්හා අනුසර නැති අවසන් කරන්න. බලන්න මේ වචන ටිකේ තියෙනවානේ කරන්න ඕන දේ. පජහති විනෝදේති ව්‍යන්ති කරෝති අනභවං ගමේති. මොනවාද? උප්පන්නං ව්‍යාපාද විතක්කං කාම විතක්කං හිංසා විතක්කං න අදිවාසේති. ඒ කියන්නේ තරහ ඉවසනවා කියන්නේ තරහ ගන්න නැතුව ඉන්නවා කියන එක නේ එතන. අදිවාසේති කියන්නේ තරහ අරගෙන මනින්න හිතනවා. තරහ බාරගත්තා, පිළිගත්තා. උන දෙයක් විදිහට බාරගත්තා. එතකොට අදිවාසේති. එහෙම එහෙම පිළිගන්නේ නැත්තම් තමයි ආදිවාසී. මදිකමක් වුණේ නැහැ, නින්දාවක් වුණේ නැහැ, එක දෙක කරන්න තර දෙයක් මට සිදුුනේ නැහැ කියලා හිතන එක තමයි ආදිවාසී. එහෙනම් අතහර ගන්න පුළුවන්. පජහති. ප්‍රතික්ෂේප කරලා දානවා, ඉවත් කරලා දානවා. විනෝදේති. එතකොට ඒක තමයි හික්මීම. ප්‍රතික්‍රියා දැක්වීම වෙනකොට ප්‍රතික්‍රියා නොදක්වන්නේ. එතකොට මොකද වෙන්නේ? භවනෙත්‍යයට හේතු ඉතුරු නොවී අවසන්යි. විනෝදේති ජම්ති කරවති. ජම්ති කරවති හැම එකක්ම අවසන් කරනවා. ස්කන්ධ පහෙන් පහට මැරීම, මැරෙන්න ඇරීම තුළින් අවසන් කරනවා. දැන් අවස් ආයත් හටගන්න ශක්තියක් නොදී නිමාවීමට කියන අනභවංගමයි. දැන් යමු වචනේ ඊළඟ වචනේ. රාජ ස්වාමීන් වහන්සේ ඊළඟ වචනයක් අහනවානේ. කතමෝ භවනෙත්ති නිරෝධෝ. කොහොමද ස්වාමීනි මේ භව බැම්මෙන් නිදහස් වෙන්නේ? දැන් අපිට භව බැම්ම බැඳ නැති තේරුණා නම් දැන් ඕන මොකද්ද? නිදහස්. දැන් බැඳෙන්නේ නැති තේරෙන්නේ නැතිව නිදහස් වෙන්න පුළුවන්ද? හොඳයි, බැඳෙන්නේ නැති තේරුණා කියලා නිදහස් වෙන්න හැටි දන්නේ නැතුව තවදරටත් නිදහස් වෙන්න පුළුවන්ද? එහෙනම් බැඳෙන්නේ නැති තේරුණා තවත් දන්නේනෝ. දැන් සම්මා වායාමයේ මොකද්ද කියන්නේ? නූපන් අකුසල් නොඉපදීමට ගන්නා වෑයම උපන් අකුසල් දුරු කිරීමට ගන්නා වෑයම. නූපන් කුසල් ඉපදීමට ගන්නා වෑයම උපන් කුසල් වැඩි දියුණු කිරීමට ගන්නවා. දැන් මොකද්ද ඔය නූපන් අකුසල් උපදිනවා කියන්නේ? නූපන් අකුසල් උපදිනවා කියන්නේ තව අරමුණු රසයට මුලා වී මමකට ගැනීම තුළින් තව භවනෙත්තියක් ඉතුරු වෙනවා. ඒකට කියනවා නූපන් අකුසල් උපදිනවා කියන්නේ. අනභවංගමේති තුලින් අරමුණු රසය අතහරිනවා නම් උපන් අකුසල් මොකද වෙන්නේ? දුර වෙනවා. මේකේ පොතේ පදයේ තිබෙන සාමාන්‍ය අර්ථයෙන් උපන් කුසල් උපදිනවා කියන්නේ පින් කරනවා, උපන් කුසල් වැඩි දියුණු කරනවා කියන්නේ එහෙම පින් කියන අර්ථය නෙමෙයි කුසල් කියන්නේ. හරිද? පැහැදිලි කරගන්න ඕන මේක. දැන් හැම දිනාටම සම්මා වායාමයේ ආකාර 10ක් 100ක් වෙන්න පුළුවන්ද? ආරියසංග මාර්ගයේ නම් යන්නේ සම්මා වායාම 10ක් තියෙන්න පුළුවන්. 1000ක් තියෙන්න පුළුවන්. බෑ, එකයි තියෙන්න පුළුවන්. ඒක නේද මම කීවේ තේරුම් ගත්ත කට්ටිය දෙක භාවනාවයි කරන්න තියෙන්නේ කියලා. ඔය වචනේ කියන්නේ නැතුව ඒ කාලේ කොහොමද ඒක කීවේ? වික්ෂුන් වහන්සේලා 30 දෙනා වහන්සේ බුදුහාමුදුරුවන්ගෙන් බණහලා ගිහිල්ලා තේරුම් අරගෙන දැන් තැන් වලට ගිහින් මහානකම් කරන්න ගත්තා. මහානකම් කරනවා කියන්නේ දලපුනවා. මොකද ඔබ වහන්සේලා උතන කරන්න කියලා අහපම ඒගොල්ලෝ උත්තර දුන්නේ නැහැ 30 දෙනා වහන්සේ. මම ආනාපාන සතිය, ගැවපතනේ මෛත්‍රී භාවනාව, පිළිකුල් භාවනාව ආදී වශයෙන් 30 ආකාරයක කර්මස්ථාන වඩන බව ප්‍රකාශ කළේ නැහැ. හැමදෙනාම වදාලේ අපි මහානකම් කරනවා කියලා. දැන් හරිද? ඒ කියපු කතාවේ තේරුම දැන් හරිද? බණ නොතේරෙන අයට භාවනා දහසක් තියෙන්න පුළුවන් තරම් තියෙන්න පුළුවන්. බණ තේරෙන අයට කරන්න තියෙන්නේ එක භාවනාවක්. ඒ භාවනාව කොහොම ඉඳගෙනත් කරන්න පුළුවන්. මම සමහරට කාර්යක යන ගමනුත් කරන්න පුළුවන්. කාර්යක යනකොට මම වාහනේ පදවන්නේ නැහැ, රෝදවන්නේ වෙන කෙනෙක්. නමුත් ඒ වාහනේ පලවද්දී ඉදිරියට එන බාධක අභියෝග තුල මට මේ භවනිත්‍ය රැස් වෙනවද භවනිත්‍යශය වෙනවද කියලා බලන්න ඕන. බස් රථයක පිටත් වුනහම මට කණ්ණාඩියෙන් පිටපැත්ත බලන්නම යනවා. මගේ ඇස සහ කන යොමු වෙලා තිබෙනවා. ඒ ඇස සහ කනට සමාජයේ තිබෙන දේවල් පේනවා, ඇහෙනවා. ඒවා ආශ්‍රයෙන් මම ඒවා විඳවනවද, ඒවා ඇලෙනවද, ගැටෙනවද, නැත්නම් ඒකේ අල්ලගන්න දෙයක් නැද්ද බලන්න. ඊයේ මම පන්සලේ රැඳී සිටින වෙලාවට මට දුරකථන පණිවිඩයක් අහන මහත්තයෙක් අහනවා, ඔබ වහන්සේගේ බණක තියෙනවලු මේ පිටින් හම් වෙන දේවල් වල සතුට හොයන්නේ නැතුව තමන්ගේම සැනසෙලා ඉන්න පුරුදු වෙන්න. කොහොමද ඒක කරන්නේ කියලා මගෙන් අහුවා. දැන් අපි අවුරුද්දට වෙනව සතුටක් නැද්ද? විසක් වලට වෙනව සතුටක් නැද්ද? පොසොන් වලට වෙනව සතුටක් නැද්ද? හැබැයි අපට දීපාවලි හරි හජ්ජි වල හරි එක තියනවාද? නත්තල් වල හරි? ඒගොල්ලොන් ඒවයි නැද්ද? නත්තල් හරි ලොකුයි ඒගොල්ලොන්. දීපාවලි ඒගොල්ලොන් ලොකුයි. හජ්ජි ඒගොල්ලොත් ලොකුයි. දැන් අර බාහිරින් තියෙන ඒවා නෙමෙයි දේ සතුට හොයන්නේ. හැමෝම ලොකු වෙලාද ලොකු කරගෙනද? ඔය වගේම ආපහු පාඩුව පැත්තට ගත්තාම අලාභයේ පැත්තට ගත්තාම ඒ අයට ඒ කාරණා මගින් බාහිර සිදුවෙන සිද්ධියක් නෙවෙයි නිසා නෙවෙයි අපි අර කම්පණයටපත් වෙන්නේ. දැන් එතකොට අපි තෘප්තිය නැත්තම් සතුට හොයන්නේ බාහිර සාධකයක් මත. ඒක වේදික සුඛයේ ඇති. දැන් මෑත දිසුන සිද්ධියේදී කී දෙනෙක් සතුට වෙන්නේ නැද්ද කී දෙනෙක් දුක් වෙන්නේ නැද්ද? පුතන් යන නම් ලස 50ක් සතුට වෙන්නේ නැති 45ක් දුක් වෙන්නේ. හැබැයි අපිත් ඒ අතර හිටියා. අපිට දුකකුත් නැහැ, සතුටකුත් නැහැ. උඩ පැනින්නකුත් නැහැ, වෙච්ච පාඩුවකුත් නැහැ. එතකොට අපි සතුටටපත් වෙන්නේ බාහිරින් නෙවෙයි. අපේ. අර අඬන කෙනයි සතුට වෙන කෙනයි බාහිරින් සතුට වෙන්නේ. ඒක සිද්ධියක් මොකද? ඒකෙදි ලාභය අලාභ ආදී කාරණාවලදී කම්පණය තියෙනවා. මේවා අතහැර දැම්මහම ගාතාව කියන්නන්නේ ජයං වේරං පසවති දුක්ඛං සේති පරාජිතෝ. සමපදී ගාතාවක තියෙනවා. ජයගත් තැනැත්තේ සතුරන් ඇත්තේකි. පරාජිත වූයේ දුකින් නැසෙයි. ඇයි? ජය බාහිරින් දෙන එක පරාජයත් බාහිරින් දෙනවා. මේක බාර ගැනීම තුළ තමයි අපේ කම්පණය වෙන්නා ඉන්නේ. කම්පණය වෙන්නාට කම්පණය තියෙනවා. ඒ ජයේදී ජයමම ජය නැති වෙන එක දුකයි. පරාජයේදී පරාජයමම පරාජය දුකට හේතුයි. ජය පරාජය හැරදමා කියන්නේ තරඟ දෙකකින් නැහැ කියන එකද? දැන් ළමයින්ට නම් අපි එමුක චෙස් හරි දාන්න හරි තියෙනවා කියලා. ඒකට යන්න එපයි කියන්නේ නෙමෙයි පෙන්නන්නේ. ජයමම කොට ගැනීම හෝ පරාජයමම කොට ගැනීම හැරදැම්මහම සෑහීමටපත් වෙන්නේ මොකෙන්ද? අභ්‍යන්තරයෙන්. ඇතුළතින්. එතකොට අර කාරණාවලට අපිව කලමවන්න පුළුවන්ද? කලබෙන්නේ කොහොමද එන්නා? බාහිර සාධකයන්ට ප්‍රතිචාර දක්වන්නා වූ මම රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශ මුල් කොටගෙන අපේ අභ්‍යන්තරයෙන් මතුවෙන බැවින් කැළඹෙන්නේ කවුද? මම. දැන් ඉතින් මේ මමත්වයේ කැළඹිලි ස්වභාවය බිඳුව දක්වා බහුසේ කරනවා. කොහොමද බුදුරජාණන් වහන්සේ උත්තර දීලා ඇත්තේ? තේසං නිරෝධෝ භවනිත්ති නිරෝධෝ කෙටි වචනේ අයිති. අර යාතන්හා යාරාගයෝ කියලා වෙනලා තියෙන වචන ටික තියෙන්නේ. යෝ කද ඒක අප හරියට ගමුකෝ. යෝ චන්දෝ යෝ රාගෝ යානන්දියා යාතන්හා යේ උපාය උපාදානා චේතසෝ අදිත්‍ථානාපි විලේ නිවේසානුසයා. සිංහලෙන් කියනවනම් තණ්හාව රාගයක් සතරෙන් පිට ගැනීමක් ඇලීමක් වැස ගැනීමක් බැඳියාමත් සිතින් අවිතං කර ගැනීමක් එහි ගැලී සිටීමක් සිත ත්‍රිත්තාභ්‍යන්තරෙහි යම් පැවැත්මක් ඇද්ද බවනේ ඒවායින් මිදෙන්න ඕන. මම ඒවායින් මිදෙනවා, මට අරලෝදාන කම්පාවක් නැහැ, මම කම්පාවක් නැහැ කියලා උත්තරයක් ගත්තට හරියනවා. ඔය සමහර අය මට දෙන උත්තර අපි අරලෝදාන කම්පාවෙ ඉන්නේ පාඩමක් විතරනේ. එහෙම කරන්නේ. දැන් කම්පණය 100යි නම් කම්පණය ඊළඟ සැරේ 99යි යනවා බිඳුවයි නෙවෙයි. කම්පණය 100යි නම් ඊළඟ සැරේ කම්පණය 98යි. ඊළඟ සැරේ 97යි. මෙහෙමයි මේක පහළට බහින්නේ. ඒකයි අපි එකට කියන්නේ කම්මක්ඛය. ආසවක්ඛය. භවනිත්‍ති ක්ලීනා. හරිද? පැහැදිලිද? දැන් ඉතින් භවනිත්‍ති කීනා කරන්න භවනිත්‍ති උපදින්න නැතුව පුළුවන්ද? භවනිත්‍ති උපදින්නේ කොහමද? වර්තමානයේ තමන්ගේ ද්වාර පහට ආйти එකකට අවශ්‍ය ආරම්මණයක් හමු වීමේදී බාහිර සාධකයේ මුල් කරගෙන තමන්ගේ චිත්තාභ්‍යන්තරයේ තියෙනා වූ ලෝභ මොහ ද්වේෂ මොහ හෝ මොහ මූල මතුවෙනවා නම් දැන් එතන භවනිත්‍ති නිසයි මේක හටගත්තේ. දැන් පංච උපාදානස්කන්ධය. දැන් අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග දෙකක් තියෙනවා. එකක් ඒතං මම හේතෝ හමස්මින් ඒසෝ මේ අත්තා. එකක් නේතං මම නේතෝ හමස්මින් නමේසෝ අත්තා. මේ දෙක වෙනස් වචන වලින් කියන්නේ. අපා සිංහලෙන් නම් ඒ මම මගේ මගේ ආත්මය මම නෙවෙයි මගේ නෙවෙයි තව පැත්තකින් කියනවනේ. ඔව් ඒ වචනේත් හරි අනිත්‍යං දුක්ඛං අනාත්තං නිසුඛං. තවත් වචනකින් කියනවනේ මේ ආරමුණු රසය කෙරෙහි ඇලි භවනෙත්ටි හේතු වෙන ආකාරයෙන් නම් කටයුතු කරන්නේ ඔහු වඩන්නේ කාමාංගද බොජ්ජංගද? කාමාංග වැඩෙනවා නම් භවනෙත්ටි ෂේ වෙනවද වැඩෙනවද? ඒ ප්‍රතිපදාවද? ඒ භාවනාවද? නැහැ. ඒ මොන භාවයේද? අනාර්ය භාවයේ පුතග්ජන භාවය. මන තේරෙන්නේ නැත්තාක් කල උතර නේද ඉන්නේ? ඔන්න හැරවුම් ලක්ෂය කියලා කතා කරන්නේ ක්‍රිකට් ක්‍රීඩාවදී අද වර්තමාන සමාජයේ. මොකක්ද ඒ කියන්නේ? අනුසෝත ගා. දැන් මේක තේරුණාම තවදුරටත් මේක උණු එකතු කරලා හරියන්නේ නැහැ. කොහොම ඉවර කරන්න ඕනේ කියලා. එනං ඉදිරියම සිදු වෙන්නේ පංච උපාදානස්කන්ධය නිතසුකාත්ම වශයෙන් ගැනීමේදී ඉදිරියට තැබීම සිදු වෙනවා. අනිත් දුක්ඛානාත්ම වශයෙන් ගැනීමේදී ඉදිරියට නොතබා නිමා වීම සිදු වෙනවා. අනිත් දුක්ඛානාත්මයෙන් ගැනීමේදී නෙවෙයිද එතකොට මේ නාදි වාසේති පදහත විනෝදේති බ්‍යාන්ති කරෝති අනභවං ගාමේති ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් පිරිත් පොතලෝක තිබුණාට හරි දහස් සාරයක් ඔක කිවට හරි සිදු වෙනවද? දැන් අපි පිරිත් කියනවා කියලා මොකද කරන්නේ? පැහැදිලිවම ඔහේ කියයි. අපි ලව්වා කියලා ගන්න කත්තේ එහෙම තමයි. පිරිත් කියනවා. මට නම් තේරෙලා තියෙන්නේ පිරිත් කියන්නේ නේ තියෙන්නේ. තේරුම් අරන් පිළිපදින්න. අන්න තේරුම් අරන් පිළිපැදීම නැති කාලේ තමයි යෝග ආමිස පූජාවක් කරලා පිරිත් කියන්න පටන් ගත්තේ. දැන් බඩට බේත දෙන්නේ නැහැ ඔළුවේ තෙල් ගන්නවා අච්චා. කුසේ අමාරුව තියෙන්නේ නම් එතෙන් බේත දෙන්න ඕනේ. එතකොට නේ හොඳ වෙන්නේ. දැන් සමහර අම්මලා ඔළුවේ ඇක්කොමයි වඩේ අමාරුව ඔළුවේ තෙලුත් ගන්නවා නේ. ඇයි සරද යන්නේ? එතකොට ඒකට ලෙඩේ ඇතුළේ මුලට බේත දෙන්නේ නැහැ. తాවකාලික මගහැරීමක් කරනවා. මෙසේ අපි ප්‍රතිපත්ති පූජාව බිඳුවට තම ආමිත පූජාවට රීතියක් නැඹුරු සමාජයක බුදුදහමේ සියල්ල යොදාගෙන ලබන්නේ දුකින් ගැලවීම සඳහා නොව තව තවත් දුකටපත් වීම සඳහා දුකේ රැඳීම සඳහා අර කවිවල දෙක කවිපද දෙක ආයෙත් මතක් කරන්නද? දවසක් නාවලද කිව්වා කවිපද දෙක. ඒ කියන්නේ මේවා තුලම අපි සසරට පාර හදානවා. අයහපත් දේවල් තුල සසරට පාර හදාගන්නේ උදුමයක් නෙවෙයි. යහපත් දේවල් තුල සසරට පාර මේ එක දැනක නම් ප්‍රතිගත වෙලා තියෙන්නේ කවිය. ආයෙත් ප්‍රතිගත කරනවා. එදා ඔක රිද්මයක් නැතුව කිව්වා. අදත් රිද්මයක් නැතුව කියන්න බෑ. ඌර පොඩ්ඩක් වන්ද නැහැ. නිකන් සාමාන්‍ය විදිහට කියමු කවියක් විදියට. ඉන පව නොදැන නුව නැස හෙලි එහෙලි කර ගෙන ආගමේ පිදී දීමක මොහනවර නිසා තවත් කර ගැසුමට සසර බර තන තන තනාගෙන ඇත පාපයට දොර ප්‍රසුතක් යන භාවය තුළ නිවන් දකින්න යන හැම පාරක්ම කොහටද ලැබලා තියන්නේ ආපහු දුක් පැස්කිරීමට පාරක්. එතකොට ක්‍රියාවේ නෙමෙයි ඉවරද්ද ප්‍රසුතක් යන භාවය. භවනෙත්ති කීනා නෙමෙයි භව බන්ධන රක්ෂිතා. භව බන්ධන ඇති කරන භව රහන් සකස් කරන ක්‍රියාව. දැන් අපට බුදුන් වහන්සේ මේ වදාළ ආකාරයෙන් අන්තිමට අරමුණු රසයට මුලා නොවි අරමුණු රස චිත්තබ්බයන්තරේ පවත්තානව අරමුණු රස ඉදිරියට නොතබා ඒ මොහොතේ හඳුනාගෙන යලිත් එවඳුලයක් හට ගැනීමට හේතු විතර නොවන ආකාරයෙන් නිමාවට පත්වන්නේ නම් එතන තියෙන්නේ මොකද්ද? නාදි වාසයේදී පදහත් විනෝදයේදී බ්‍යන්ති කරොත් යන භාවංගමේදී වචන පහ පාඩම් කරගත්තත් එකයි නැත්ත් එකයි කෙරෙන්නේ එක. එහෙමනම් එතන තියෙන්නේ කුමක්ද? විදර්ශනා භාවනාව. අනිත් දුක්ඛ අනාත්මය. භවනිත්‍ති කීනා. ප්‍රතිපදා. ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පිළිගීම. හරිද? මේ මා තේරුම් ගත්ත දෙයයි මේ මා නින්ද හැරුණු විට ඉන්න ඕනෑම තැනකදී කරන්න උත්සාහ කරන දෙයයි කරන දෙයයි මේ ඔබ විසින් කළ යුතු දෙයයි. බණ කියන්නේ ඉන්නේ ඔක කියලා දෙන්න. හරිද? මම මේ ධර්ම දේශනාව මේ සූත්‍රවල තියෙන ඉතා ගැඹුරු ඉතා කෙටි දේශනාව. රාද කියන්නේ මම තේරුම් ගත්ත කෙනෙක් නෙමෙයි. දැන් අර මේ එක දැනක ඇවිදින් ඉල්ලනවානේ. දේශේතු මේ බන්ති භගවා සංකිට්ඨේන ධම්මං කියලා. ස්වාමීනි මට කෙටියෙන් බණ කියන්න කියලා. අපිත් බණ 10ක් 15ක් විතර අහපුවාම කෙනෙකුට කෙටියෙන් බණක් කියනවා. මොකද අර රෞමම කියන්න ගියාම අලුත් ආයත පරණ ආයත ටිකක් ඒක ඒක ආකාරي වෙනවා. ඒ කියන්නේ හැන්දෑවට වෙනකොට පිටුවක් පෙරලා ගත්තාමම තව පල්හැල් ටිකකුත් කියන්න පුළුවන් හමද? පල්හැල් නෙමෙයි. මේ දැනෙන රිදෙන ඔය මම යම් යම් දේවල් සමාජයට කියලා තියෙන දේවල් ඔප්පු කරන්න පුළුවන් තැන තියෙනවා. එහෙනම් අපිට හොරෙන් දැන් අපේ කාල සීමාව ගත වෙගෙන තියෙන්නේ මම අවසන් වශයෙන් අහනවා ඔබට. මේ භවනිත්‍ති සූත්‍රයේ භවනිත්‍ති කියන්නේ මොනවද කියලා තේරුණාද? තණ්හා උපාදාන භව අවිද්‍යා සංකාරා කරනවා නම් අරමුණක් එතන භවනිත්‍ති. එතන තමන්ගේ නැවත ප්‍රසංස්කන්ධ පංච උපාදාන ස්කන්ධය 15 වෙනි සඳහා හේතු තණ්හාංශයට ඉතුරු වෙනවා. තණ්හානුසයට හේතු නිරුද්ධ කර අවසන් කිරීමට කියනවා භවනිත්‍ති කියනවා. දැන් තේරුම් ගත්තේ නැතුව කරන්න පුළුවන්ද? තේරුම් ගත්තේ නැති තාක්කල් අදිවාසේති න පජහති න විනෝදේති න භ්‍යන්ති කරෝති න අනභාවං ගමේති. ඒක ඉවසන්නේ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ, ඉක්මවන්නේ නැහැ, අවසන් කරන්නේ නැහැ. යාලි හත ගන්න නැති ආකාරයෙන් නිවා කරන්නේ නැහැ. කවුද? සංඥානයා. භාවනා නොකරනවා. තේරුම් ගත්තාම අනුසෝතගාමි ප්‍රතිපදාවදී මේ වචන පහට වරංගු භාවයක් ලැබෙනවා. නාදිවාසේති, පජාති, විනෝදේති, ඥාන්ති කරෝති, අනභවං ගමේති. කවුද මේක කරන්නේ? බණ තේරුම් ගත්ත කෙනා. ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්නවා. වර්තමාන සමාජයේ බුදු සමයේ ගැඹුර හොයාගොස් බුදුන් දකින්න උත්සාහ කරනවා. ධර්මයේ දැකීමෙන් බුදුන් දකින්න උත්සාහ කරනවා. බුදුන් ලැබූ නිවන, බුදුන් ලැබූ සැනසීම අපටත් ලබන්න පුළුවන් අදම කියලා ඒ සැනසීම හොයාගෙන යන්න කටයුතු කරනවා. හිතන් ඉන්නවද ඔය බුදුහාමුදුරන් ලොකු නිවනක අප්‍රමුඛිනියක් ලැබෙයි කියලා? ඔව්. දුම්රිය නම් මම ඒ කාලේ ගමන් කරලා තියෙනවා හිතනවා වැඩිපුර සල්ලි දීලා දෙන්න පන්ති එහෙම තුන්වෙනි පන්ති යන්න පුළුවන් කොහොමද මේකට අපද බලන්න. ගාන වෙනස් කරනවම ගමන ඒකමයි. ඈ ඒ වගේ මේ නිමෙත් බුදුපතේ බුදුමහරහත් කියලා අර ෆස්ට් ක්ලාස් සෙකන්ඩ් ක්ලාස් තර්ඩ් ක්ලාස් වගේ නිවන එහෙම වෙයිද? නෑ එහෙම එකක්. මොකද නිවීම අපි ළඟ තියෙන දෙයක්. අපි කරගෙන තියෙන මොඩක තමයි නිවරණ ටිකක් දාලා මේක වහගත්තේ. ඒ අපි ළඟ තියෙන නිවීම බුදුන් ළඟ කියලා සමාජය කියලා වෙනසක් නෑ මොකක්. වහගත් එකයි වෙනස්. වහගත් එක බෞද්ධලිකයි වහගත් එක අයින් කරගන්න නාදිවාසීති පජා විනෝදේති බ්‍යන්ති කරවති කියන මේකෙන් එහෙම නැත්තම් මේ භවනෙත්ති කීනා කියන සූත්‍රය පාවිච්චි කරගන්න. එතකොට ඔබ තුල තියෙන සැබෑ සම්සුන් බව, ඔබ තුල තියෙන ලෝකයාට ඔබව කලබලයට පත් කිරීමට නොහැකි බව උදා වෙනවා. එවිට තේරෙවි මේක හොයාන මේ සංසාරේ ආවේ නිවන් කියන්නේ කොහොමවත් තියෙන එකක් නෙමෙයි, අපි නම් තියෙන දෙයක් නේද කියලා. ඊට පස්සේ ඈත් කරලා හරි හංගගෙන හරි නිවන් හොයන්න මහන්සි වෙන එකක් නැහැ. භවනිත්‍ති සීනා ඡය කරලම මේ වහන් නැතුව මේ தත්ත්වය දිනු කරගන්න ඔබට හැකියාව ලැබෙනවා. ඉසේ කර ගැනීම සඳහා අද අප මේ කලාව ධර්මදේශනාව උපයෝගී කරගන්නා හැටි මතක් කරමින් අද දවසට සම්බන්ධ වීමට කාලය දනිස්ස මේ ගත කරන්න කැමැනි උතුමින් ධම්මැස පාදා ගැනීමට මහන්සි වීම තුලින් ඔබ හැම දිනාට ධම්මැස විවර වීමට මෙම ආශිර්වාදයේ අනුශාසනාව හේතු වේවා කියන ප්‍රාර්ථනාවක් කරමින් ධර්ම දේශනාව මෙතකින් අවසන් කරනු ලබනවා. උකාරයක් පවත්තන්නම්. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස අයං නාගෝ සංගාමේ ඡාපාතෝ පතිතං සරං අතිවාක්ඛයං දුතික්ඛිස්සං දුස්සීලෝ හි බහුජ්ජනෝති පිටත් එම්ලිප්ති ආනන්ද සම්දෙන් වහන්සේ සිල්මෑණියනි අප දන්නා හඳුනන සංවිධායක මණ්ඩලයේ නාගසිංහ පවුලේ අය ඇතුළු කොට ඇති අනිකුත් සදහවර පින්වතුනි අප මෙම ධර්ම දේශනාවලදී ආරම්භයේ පටන් මෙහිදී පමණක් නොවේ ඔබ අප හමුවන කාලෙ සේනම් ඔබ අප හමුවට ගිය 2014 මාර්තුවේදී මගේ විහාරස්ථානයේදී තව ආරම්භ කළ ධර්ම දේශනාවල පටන් මා ඉදිරිපත් කර කිසියම් අදහසක් තිබුණා. ඒක බොහෝ තැන්වලදී මා ඉදිරිපත් කළා. බුද්ධෝත්පාදයේක උපන් අපට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ පර්මයෙන් ධර්මයේ සරණින් කුරුම කරගත හැකි සැනසීම අහිවීමට හේතුව අපේ අනුවණකම නොව කිසියම් මාතාරයකට මේ දේශනාවෙන් ධර්මයේහි අර්ථය විපරීත වීම කියලා. ඒ සඳහා මා බොහෝ තැන්වලදී ආදර්ශ පාඩේ ඉදපත් කරමින් ප්‍රකාශ කළා. තථාගතයන් වහන්සේගේ මේ ගැන්වීම තථාගත ප්‍රවේදිතස්ස ධම්මවිනේ. උන්වහන්සේ ප්‍රවේදි කියන්නේ මනාව අවබෝධ කරගත්ත කියන එක. ප්‍රවේදිතස්ස. ඒ ධර්මවිනේ කියන එක විරෝධෝ විරෝචිතනෝ පටිච්ඡන්නෝ. වැසුනොත් පමණයි වැවිවුට වූත් පමණයි බවලන්නේ වැසුනොත් එහි ආලෝකය නැහැ කියන්නේ. මේක මම නිරන්තරයෙන් පවසන දෙයක් සහ ධර්මදේශනාවකදී අඳුම ගානේ එක් වතාවක්වත් කියන දෙයක්. මේ වෙනසට මේ දෙආකාර මේ කුඩු යටකුරු වීමට හේතුත් මම විවිධ දේශනාවලදී ඉදිරිපත් කරමින් තිබුණා උදාහරණ අරගෙන දැන් මතක් කරගන්නකෝ මම මේ අද යන්නේ තවත් පාරක ඔබට කරුණ පැහැදිලි කරන්න. සමහරවිට මේක ටිකක් විචනාත්මක වෙන්න පුළුවන්. ඇතමොන්ට බාරගත්තොත් සිදෙන්න පුළුවන්. හැබැයි මම බාර ගන්න නෙවෙයි කියන්නේ. සාමාන්‍යයෙන් බාරගත්තොත් නිකේ දෙනවයි කියලා කියන්නේ. මොකද යම් යම් වැරදි අදහස් තියෙනකොට ඒවාට නිර්දේ විචනයක් අවශ්‍යයි කියන එක බුදු සමයේ පවා තියෙන දෙයක්. හැබැයි මේ බුදුන් වහන්සේම පැහැදිලි කරලා තියෙනවා යම් යම් තැන්වලදී. වරද දුටු තැන ඒකට කිසියම් ආකාරයක වරද විවේචනය කරන්නත් ඕන. නමුත් ඒක දොස් දකින අදහසින්, පහත් කරන අදහසින්, අපහාස කරන අදහසින් නොව ගලවා ගනිමි කියන අදහසින් කියන්නේ. ඒ වගේ අප මේ ධර්ම දේශනා කිරීමේදී කිසියම් විවේචනයක් අඩුපාඩුවක් තියෙනවා නම් මේ කාටවත් පහර ගහන්න නෙවෙයි. එන දොස් දක්වා දී නිදොස් බවට ගන්න. එiano අපි මේ ධර්මදේශනාවල ධර්ම කරුණවල විකෘතිය ට උදාහරණ කීපයක් ඉදිරිපත් කරලා තියෙනවා. එකක් තමයි මේ ගොවියා සහ පවයා. කෙතේ ගොවිතැන් කරන ගොවියා ගොවි කර්මාන්තේ නිමවි කෙතේ රැඳී සිටින හැටි බැවින් ඒ ඇඳුම් ටිකම අන්දවා මිනිස් ප්‍රතිරූපයක් සකසා තිනවයි කියලා කෙතේ. ඇවිහො කෝරුගෑවිහො අස්සන්න ඉන්දිවිහො සියල්ල කලේ ගොවියා. සක්‍රීය ගොවියා. ගොවියාගේ ඇඳුම අන්දපුවම උදැල්ලක් කරට දාලා කාඩ්බෝඩ් එකකින් හරි තොප්පියක් දාලා එතකොටත් ඉන්නේ වෙලේ ගොවියෙක්. හැබැයි ඒ අක්‍රීය ගොවියා. මේ දෙකේ වෙනස අපට තේරෙනවා. නමුත් මේ ගොවියා මේ ගොවි ප්‍රතිරූපයක් කෙතේ ඉදිකලේ අපට නෙවෙයි. කෙත පාලන කරන්නේ න කුරුල්ලා. උන්ට ප්‍රඥාවක් නැති නිසා උන් රවට්ටන්න පුළුවන්. ඒ නිසා පරණ ඇඳුමම තියෙන විට පරණ මේ හිස්සස්මම තියෙන විට පරණ උදැල්ලම කතේ තියාන ඉන්න විට සකලයා නැත්තම් කුරුල්ලා හිතනවා අර ඉන්නේ ගොවියම තමයි. එහෙනම් අදත් පාලු කරන්න ගියොත් එළ වගේම එළවිල්ලට ලක් වෙනවායි කියලා නොයා ඉන්නවා. මෙතනදී මේ උපමාව පැනින් තේරුම් ගන්නවා. ගොවියා සද්ධර්මයයි. මිනිසා මිනිස් ප්‍රතිරූපය අසද්ධර්මයයි. මේ දෙක වෙන්න තේරුම් ගත නොහැකි මිනිසා කවුද? සකලයා. කුරුල්ලා. දැන් අපි කුරුල්ලා එළවලා මිනිස්සුන්ට ප්‍රඥාව ලබා දෙන්න ඕන. මේ හිත හිතේ ඉන්න කුරුල්ලා එළවලා දාන්න ඕන. එතෙන්ද ප්‍රඥාව ඇති මිනිසෙක් ගන්න වෙනවා. එතකොට තමයි මේ උඩු යටි කුරු වීම ආපහු මේ උඩු කුරු වෙලා තියෙන දේවල් යටිකුරු කරලා යටිකුරු කරන දේවල් උඩට ගන්න පුළුවන්. මෙය අප මෙසේ ප්‍රකාශ කළාට සමාජයක් වශයෙන් ගත්තල එසේ මෙසේ අසාධාරණයක් නෙවෙයි. මිනිසත් බව බුද්ධෝත්පාදයක ලැබීම අති දුර්ලභ ගණයේ දෙයක්. ඒක ශන සම්පත්තියක් වශයෙන්නේ පෙන්වන්නේ දුෂ්ට ශන 8කින් මිදී. එතකොට එයින් කියන්නේ වුන් සංසාරගත ගමනේදී බොහෝ දුක් විඳ ඒ මිදීම සඳහා පෙරම් පුරාගෙන ධර්මය හොයාගෙන ආයි කියන්නේ. හොයාගෙන ආපු අය කියන්නේ. එතකොට වුන්ට ධම්මක වසා ලැබෙනවා දන්නවා නම් දැන හෝ නොදැන. වුන් පිළිබඳව තීරණය ගන්න වෙනත් කවුරුවත් නැහැ. අම මේ වචනේ ආයෙත් කියනවා අප පිළිබඳව සංසාරයේ ඇවිදිනවාද සංසාරයෙන් නිදහස් වෙනවාද කියන එක තීරණය ගන්න ඕන අපේ මව හෝ පියා නොවේ ගුරුවරයාත් නෙවෙයි අපේ පූජ්‍යපක්ෂේ මාර්ගෝපදේශකයන් වහන්සේලාත් නෙවෙයි කවුද තමන් අන්නේ තමන් ගත යුතු තීරණය අන් අයට ගන්න දී බලන් ඉන්න එකේ තියෙන අසාධාරණේ මම කියන්නේ පරපුරෙන් යමක් නොදැන පාලිය හෝ ත්‍රිපිටක අදහස් නොදැන ඉන්න කෙනෙකුට මේ කියන්න පුළුවන් කෙනෙක්. ඔයව ගිහි ගවයවල් ඉන්න ඕවා කරන්න පුළුවන් කමක් නැහැ. දැන් ධර්මයේ යට වෙලා ආය බුදුහාමුදුරුව ආය එන්න ඕන බඳ කියන්නේ. ඉතකල් දින්දාම් කරගන්නilla කියන මේ මතය සමාජයේ වපුරපු දෙයක්. මේ මතයට එහෙයි කියලා පිළිගත්තානේ අර සම්ප්‍රදායවාදී බෞද්ධයෝ කියලා කියන්නේ. එතකොට ඔබ ඔබේ අනාගතය පිළිබඳ විනිශ්චය නොදන්නා පුද්ගලයෙකුගේ වචනයකට වහල් කරලා. නමුත් අපට අද පුළුවන්කමක් තියෙන්න ඕන ගොවියා වෙනමත්, පඹයා වෙනමත් හඳුනා ගන්න. මිනිසා වෙනමත්, මිනිස් ප්‍රතිරූපයක් වෙනම හඳුනා ගන්න. ඊළඟට මේ පිළිබඳ කල්පනා කරලා ඉදිරිපත් කරපු තවත් උදාහරණයක් තමයි අර පාසල් ගොස් වෙන වැඩිමල් සහෝදරයා තමා දුටුදේ පොතක සටහන් කර තිබුණා. ඒ දුටුදේ වාක්‍යයක් බවට පරිවර්තනය කළා. ඒ පරිවර්තනය දන්නා යාතින් එසේ මේ සකස් වී තිබියදී නොදන්නා යාතටපත් වීම තුළ විකෘති වුණා. මේකත් මම ධර්මදේශනාවලදී කියලා තියෙන අවලයක්. ඒකත් අපි ධර්මයට දැන් ගලපා ගන්න ඕන. ඉන් පස්සේ මම අද කියන්න තියෙන කාරණේ තියන්නේ. පාසල් හැරි පාරෙන් ඇවිදින් පත්ත දිගේ යන විට දරුවෙක් ඔහුගේ ඇසට ගැටෙනවා තුඹසකට ණයක් රිංගනවා. දැන් ඔය කොහම ඕවා දැක්කම නිකන් මට දැන්ුණත් ඒ වගේ දෙයක් දැක්කම වාක්‍යයක් ඉබේ හැදෙනවා. අමුතු දෙයක් දැක්කම ඒක ටිකක් කළා යනකොට වාක්‍යයක් බවට පරිවර්තනය වෙනවා. ඒ වගේ මේ දරුවාට පරිවර්තනයක් වාක්‍යයක් හැදුණා මේ සිද්ධිය විස්තර කරන්න වෙන එක නෑ කියලා. ඔහු ඒක මතක තියාගත්තා. මතක හිටියද? මේක ගෙදර අරන් ගිහින් ඔහුට නාන්න යන්න ඕන නිසා පැවරුමක් දුන්නා ඔහුගේ නැගණියට අත්තකුරු හුරු වීම සඳහා ලියන්න කියලා. අත්තකුරු හුරු වෙන්න ලියන කෙනාට පළවෙනි දීම වචන වල අක්ෂර මේ විඤ්ඤාසය හොදන්නේ නැහැ. ඉගෙන ගන්න ළමයෙක් ඉස්සරම අකුරු ලියන්න උඩ අකුරු දිහා බලන්න හැඩේ අඳින එකයි කරන්නේ. ඒකෙන් කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. දැන් මේ දැරිය මේක දිහා බලන අකුරු ලියන්න ගියාම අර මේ කොම්බුවයි බයන්නයි අතර තියෙන පරතරය මොවා ඒක මැදට යනකොට අනිවාර්යෙන් එහාට මෙහාට වෙනවා. දැන් මට මතකයි මගේ කොපි පොතක් අරන් බැලුවොත් එහෙම ඕඩිය දෙකේ වෙනම ඔය වැඩේ තියෙනවා ඔහොම. ගුරුතුමිය දීප එක වෙනුවට අගට තියෙන්නේ අකුරු ඈත් කරපු වෙන මොකක්ද එක. අර පද බෙදීම හරියට නැහැ. ඔය ලියාන ලියාන ගින් තියෙන්නේ අන්තිමට. සමහර විට පද දෙක අතර පරතරේ වෙන තැනක තියෙන්නේ. ඒ නොදන්න නිසානේ. මෙන්න මේ ධර්මයේ පිළිබඳවත් ආපු ගමනේදී පුතංජන කියලා කතා කරන උපසම්පදාව තුරන් වූ කියලා කතා කරන අද ආර්ය සංඝ රත්නයේ බැහැර වූ සමාජයක ධර්මයේ පිළිබඳ වගකීම ප්‍රචාරණය පැහැදිලි කිරීම පවරන්නේ පුතංජන අය. සිල්වත්. ඔවුන් මේ අවදේශ බැලුවේ ඔවුන්ගේ ඇසින්. ස්කන්ධ පංචකයේ අනාත්මය තේරුම් ගත්ත ඇසින් නෙවෙයි. සීලයේ මුල් කොට ගත්ත ඇසින්. එවිට ඔවුන් අර්ථ විවරණය කරන ලැබුවේ ආර්යයන් වහන්සේලා විවරණ කළ අර්ථය වෙනුවට ඔවුන්ගේ අර්ථය. දැන් ආර්යයන් වහන්සේලාගේ අර්ථය තමයි දරුවා අදුතු අර්ථය. වෙනත මහා නායකින්ගෙනව දැක්ක අර්ථය. ඒක නොදත් බැරිවේගේ අර්ථය තමයි ඊට අගින් තියෙන අර්ථය. අපි ඒක කොහොමද කියලා තියෙන්නේ? මේ ලියාන ලියාන යනකොට ටිකක් දුර යනකොට මේ අකුරු ආයස්නාවසා ගිහිල්ලා බෙනේ වෙනුවට බෙනේ ගාවට කයක් නැක්කා යවේ මේ. කයක් නැක එකතු වුණා කියලා. නෑ මේ මේ මේ බෙනේ බෙනේ බෙනේ ක නයා කියන එක කයන්න ආයි මොනයි කියලා. බෙනේ ගාතනයක් වුණා කයන්න එකතු වුණා ඊළඟ පදේට. දැන් අතර තියෙන්නේ බෙනේ සහ කයන්න අතර. මූර්ධජ වෙනසකුත් නෑ අකුරු වෙනසකුත් නෑ අකුරු සංඛ්‍යා වෙනසකුත් නෑ මොකක්වත් වෙනසක් නෑ. හැබැයි අර්ථය දැන් ඉතින් බෙනේ කියන්නේ ගල්ගාවකට කණයා කියන්නේ මාළුවෙකුට. දැන් මේකේ මේ ණයක් නැහැ කියලා තර්ක කරන්න පුළුවන් නේ කෙනෙකුට නේ මේ කණේ අනින්නේ ණයක් කියන්නේ. නමුත් ආපහු මේක හයි කළොත් නියමිත දැනට සම්බන්ධ කළොත් ණය නැද්ද? අන්න ඒ වගේ මේ අසත් ධර්මයේ යට කරලා සත් ධර්මයේ මතු කරගත්තොත් ආපහු ඒ දහමින් වෙන්නන තැන සීම නියත වශයෙන් මිනිස්සුන්ට උරුමයි. මේක තේරුම් ගන්න. ඒ නිසා මගේ ධර්මදේශනාවල විශේෂිත තැනක් තියෙනවා වැරදි ධර්මයේ සහ නිවැරදි ධර්මයේ විවෘතකරන විග්‍රහ කරන්න. ඒක ධර්මදේශනා 7ක් 8ක් 10ක් යනකොට දවසක කරන වැඩක් වතන විතරයි. ගුවන් දෙලියෙත් මම හිතන්නේ ධර්මදේශනා 30කට විතර පස්සේ ඔබ කරලා තියෙනවා ටිකක් අද තරම් නැහැ මේ කාලේ හැටියට ටිකක් අඩුවෙන් සහ සැර බාල කරලා. දැන් අපි කියන දේවල් පිළිගන්න සමාජයක් ඉන්නකොට ඒක ඊට වඩා නිර්දේ ලෙස විචාරණය කරමු. මේ කාරණය පැහැදිලි කිරීම සඳහා තමයි මම ගත්තේ මේ ධම්මපදයේ තියෙන ලස්සන ගාථාව. මේක තේරුම ගන්න අය පාඩම් තියන අය ඉන්නව නේද? ධම්මපදයේ පාඩම් කරපුවා මට හම් වෙනවා ඊ සමාජයේ. නාග. නාග කියන රහතන් වහන්සේ. නාග කියන උපසම්පදා වේක්ෂයාට. නාග කියන නයාට. පාළි යදුම රැහැටිනේ. උපසම්පදා කරන්න ගියාම එක එක නමින් ඕසා කරන්න උපසම්පදා කරන්න බෑ තුන් දෙනෙක් එකට ගන්න. ඒතකොට ඒ තුන් දෙනාම ආමන්ත්‍රණය කරන්න නම් තුනක් කියන්න බෑ. ඒ වෙනුවට ඕන නමක් තියෙනවා නාග. සුනසි නාග. ආමන්ත්‍රේ නාගෝ නාම. මම මොකද නම කියලා හම මගේ නම නාග කියලා කිව්වා. හැබැයි නාග කියනවා කියලා රහතන් වහන්සේලා පාවිච්චි කරනවා. දැන් මෙතන ඒක නෙමෙයි වෙන්නන්නේ. සංග්‍රාමේ නාගෝ. සංග්‍රාමේට යුද්ධයට ගිය ඇතා යුද්ධයට ගිය ඇතාගේ ලක්ෂණයක් වෙනවා මේ. පත්තං සරං චාපත්. චාපත්. ඔය විදුලපුර බලකොටුව එහෙම විදින අවස්ථාවන්ෙදී ද්‍රවිඩයන් බලකොටුව මුදුනේ ඉඳලා ඔය මේ කඳුල ඇතාගේ ශරීරය උඩට යකඩ රත් කරලා දැම්මයි කියලා කියනවා. ඊතල වලින් විදිනවයි කියනවා. ඒක යටක රකඩ රත් කරලා දාපම පිච්චිලා කෑ ගහගෙන ආපහු දුවන. යුද්ධේ නතර වෙනවා ඇතනේ. නමුත් ඌ සුවපත් කරලා අපහුවයි කියලාත් තියෙනවා. දැන් ඉන්දියානු සමාජයේ වෙනුවට දෙවිලා තියෙන්නේ ඔවුන්ගේ අගේ වේගේ බාලකරන මේ ආරක්ෂක කඳවුරු මුදුනේ ඉඳලා ඊතල විදිහට ලොකු ඇතාට. දැන් ඉතින් මේ ඇතා යුද්ධෙට පොහුණු කරලා තියෙන්නේ. ඌ දන්නවා මේ ඊතලයක් අඳුනට ඌගේ ඇහි වැදුනත් තරමට වෙන කවවත් අඳුනට මැරෙන්නේ නැහැ කියන්නේ. ඇහි වැදුනත් නම් ඉතින් ඇහැ අඳ වෙන්නේ. එනිසායි පුංචි දිල්ලා තැර දාලා ඌ මොකද කරන්නේ? ඉස්සරහට යනවා. හොඳයි යා කැලේ යටට වැදෙනොත් එහෙම. ඌ කෑ ගහගෙන ආපහුදුවයි. එනු පුහුණු නැතා. පුහුණු නැතා සංග්‍රාමයේ ජයග්‍රහණය කරන්න ඕන නම් මේ වැදින හැම සර්පහාරයක් පාසාම වේදනාව දරාගෙන ඉදිරියට යන්න ඕන. ඔහුට මරණයක් සත් වෙන්නේ නැහැ මේ විතරයකින් කියන්නේ. මෙතන තියෙන්නේ හොඳ උපමාවක්. කුහුණු කළ ඇතාගේ කතාව සහ නුකුහුණු ඇතාගේ කතාව. දැන් මේ සමාජයේ ඉන්නේ නුකුහුණු ඇත්ත උඟා. එනිඳ මේ චාපාසෝ ප්‍රතිසංසාරම් දරාගන්න හැකියාවක් නැහැ. හැම එකේදීම උඩ පනිනවා, කැළවෙනවා, කම්පා වෙනවා, අඬනවා, දුන්නවා, වැළපෙනවා. දැන් අපි මේ ඇත්‍රංචිය මොකද කරන්න හදන්නේ? කුහුණු කරන්න හදන්නේ. අර වදින ඊතල පාරවල් දරා ගන්න පුළුවන් ඉදිරියට යන්න. අතිවාක්‍යන්ත දෙත් කිස්සා. අන්න ඔය බහුජන සමාජයේ දුස්සීලෝ බහුජන සමාජයේදී කට පාවිච්චි කරලා යදන වචන අතිවාක්‍ය කියලා කියනවා. ඒවත් ඇනුම්පද කියලා කියනවා. මේගොල්ලෝ කාටවත්ම ඇනුම්පද අහිලා නැති අය ඉන්නේ. දැන් හොඳ ඇනුම් කාලා ඉන්නේනේ. ඇත්ත කියනවා. දැන් අර මේ තව සූත්‍ර ගාථාවක තියෙනවා පුරිසස්සේ ජාතස්ස පුටාරි ජායති මුකේ මුකේ කිය. උපදිනකම මේ මිනිස් වර්ගයා කටේ කෙටේරියක් අරන් දුනවා. හැබැයි එකෙන් කරන වැඩේ මොකද්ද කියලා කියනවා. ජාය චින්දති අත්තානම් බාලෝ දුබ්බහසිතං බනේ. අනුන්නතණ්ඩයි පාවිච්චි කරන්නේ නැහැන්නේ තමයි. ජාය එයින් චින්දති සබාලණිති අත්තානම් තමයි මොනවා කරලාද? බාලෝ අනුන තැනත්තා දුර්භාෂිත පාවිච්චි කරලා. දුර්භාෂිත කියන්නේ සුභාෂිත නොවන වචන. බොරුපරස ඉස්සචන ඔකටම දුර්භාෂිතනේ. ඒ දුර්භාෂිත පාවිච්චි කරන්න අන්නය වෙනුවෙන් කපා ගන්න කවුද? කැටියදී. තමන්. ඒ කියන්නේ තමන් වෙනස් වෙන්නේ නැහැ. පෞසිද්ධ වෙන්නේ තමන්ට කියන්නේ. අන්න ඒ වගේ එතනත් පෙන්නනවා එතකොට මේ දුර්භාෂිත. මෙතන පෙන්නනවා අතිවාක්‍ය. අන්න අපට සමාජ මෙහෙවර කරන්න යාමේදී හොඳ දේ කරන්න යාමේදී නරක දේවල් කරන්න නොයි නොගිය. හොඳ දේවල් කරන්න යාමේදී හැමතැනදීම උදව් කරන්න යාමේදී ඔය ඔය HIMT කියන වචනට ආයේ දේවල් නේද? නැත්නම් අනුම් පද මේ හරියට හම්බෙන්නේ. මේ හැම එකක් තුළම අපි පෘථග්ජන පුද්ගලයන් වශයෙන් මන්දෝත්සාහී වෙන්නේ නැද්ද? අතහැරලා දාලා නිකන් ඉන්නවා. ඔච්චර උදව් කරන්න ගියත් වැඩක් නැහැ. මං දාලා නිකන් ඉන්නවා වගේ අතහැරලා දාලා අර කරන්න ගියාට අතාරිනවා. මොකද අර සිද්ධිය බාර ගන්නවා. අපි වාක්‍යයන් බාර ගන්නවා. මේ සංසාර ගමනේ නිදහස් වෙන්න යන ගමනේදී මේ එහෙම නුකුහුණු ඇතෙක් වෙලා බෑ. හැම ඊතල පාරක්ම දරාගෙන ඉදිරියට යන්න අවශ්‍ය පුහුණුවක් තියෙනවා. දැන් නාවිකා හමුදාවට යුද හමුදාවට වඳවා ගැනීමේදී ආය මාසික අවුරුද්දක ආදි වශයෙන් පුහුණු කාලයක්. සාත් සේවයට වඳවා ගැනීමේදී හෙදියන් වශයෙන් අවුරුදු 4ක පුහුණු කාලයක්. බස්සත් සේවකයන් සඳහා වඳවා ගැනීමේදී මාසයක ගල පුහුණු කාලයක්. කොහෙද මේ පුහුණු නැතුව වඳවාගත දැනක් තියෙන්නේ? කොහෙවත් නැහැ නේ. ඔය නිකන්ම වභායතන වලට ගත්තට සාමාන්‍යයෙන් ඒ වගේ ඉස්තර තැන්වල පුහුණු කාර්යය. ඒ නිසා බුදු සමයේ බෞද්ධ පින්නතුන්ට ධර්ම ශ්‍රවණයේ නැමැති පුහුණු කාලයක් ලබා දීලා ඉන් පස්සේ තමයි ඔබ භාවනාවට අවතීර්ණ කරන්නේ. අපිට හම් වෙන්නේ බොහෝ විට නොපුහුණු ඇත්තෝ තමයි මේ ඉසල පාරවල් පන්නේ. ඒ නිසා දරා ගන්න බැහැ. බණත් අහනවා, බණත් දන්නවා, අටලෝ දහමේ කම්පත් වෙනවා. බණ කියන්නත් දන්නවා. නේද? බණත් දන්නවා. හැබැයි අටලෝ දහමේ හැම දෙයකදීම අනුහදන්නවා වැළපෙනවා. ඇයි ඒ? පොහොනව ලබලා නැහැ. නිසා මේ ඇතා මම නැත්තම් ඇතින්න එහෙම කිව්වට තරහින් නෙපා. එවිදින් ඉන්න ඔක්කොම තමයි මම මේ කියන අය. පොහුණු කරන්න වෙනවා. දැන් මේ පොහුණු මාලා, පොහුණු පාට මාලාව මෙහි පටන් අරන් මාස 8ක් දැන්. දෙසැම්බර් 25 පටන් ගත්තද? නාවල පුරුපුත් මුන්මාට මාලා පටන් ගන්න ඊටත් ඉස්සර වෙලා නොවැම්බරේ. දැන් ඒක මාස 10ක් ඉස්සර කරන්නේ. වගේ පොහුණු පාට මාලා පවත්වන තැන් තියෙනවා අපි. ඒ තැන් වලට අය කරන්නේ නැහැ. අපි ඒවිදිහින් කතා කරලා කරුණු පැහැදිලි කරලා යනවා කරනවා. දැන් මේ අය සෑහෙන්න පුහුණු වෙලා ඇතිනේ. නිකමට බලන්න මට ආසයි තේනවා මේ. අද මාකෝ අය ඉන්නව නම් අත උස්සන්න. එහෙනම් ඉතින් උදේ කියපු බණ බර වැඩි. අදම නම් ආවේ උදේ කියපු බණ බර වැඩි. මගේ බණ 10ක්වත් අහපු කෙනෙකුට තමයි ඒක ගැලපෙන්නේ. නෑ අද එහෙනම් අපි අද සරල කාරණා ටිකක් ඔස්සේ යමු. දැන් මම කොටස් දෙකකට බෙදනවා. ඒ තමයි මිනිසා බඹයා. එහෙම නැත්නම් මිනිසා මිනිස් ප්‍රතිරූපය. එහෙමත් නැත්නම් බෙනේක නයා බෙනේ අනේ පද දෙකට මම බෙදුවා. අන්න ඒ වගේ මේ සමාජයේ සමාජගත වී පවතින ධර්ම කරුණු පැහැදිලි කිරීම වලදී මේවා අපි හොයාගන්නේ පොතෙන් නෙවෙයි. මේ වැරදි කරුණු. ඔවුන්ම ප්‍රකාශ කරනවා. අවමගුල්ලුස්සවලදී බණ කියනකොට ප්‍රශ්නයක් අහුවම යම යම් තැන්වලදී තමා දන්නා දේ අපට කියලා දෙනවා. ඒ කියලා දීපුවම අපි හොරයලා ගන්නවා. බලන්න. අන්න එහෙම මේ අවබෝධයේ වැරදි ආකාරයක ගැනීමක් තියෙනවා මේ සමාජයේ. අන්නේ වැරදි ආකාරයේ අවබෝධය නිසාමයි මම කියන්නේ මේ සමාජයේ අයට බුදු සමයෙන් පෙන්නන අර උත්තරීතර සැනසීමට හිමිකම් කියන්න බැහැ කියලා. දැන් උදේ වචනයක් මතක් කළානේ නේ බහුන්නම් ශෝකනාසන. බුදුහාමුදුරන් දෙන විශේෂණ පදයක්. බොහෝ දෙනාගේ ශෝකය විනාශ කරන නසාරණ. දැන් ශෝකය නසාරන්නේ උන්වහන්සේ අපේ ජීවිතයට වැදගත් වෙලා ඇතුළත් වෙලා නෙවෙයි. සෝකේ නසාරණ හැටි කියලා කියනවා. වෙන මෙතනදී මේ දේශනාව බය දෙකක් තුනක් හතරක් විතර ඈතට ගෙනියන්න පුළුවන් තරමට කරුණු මාත්‍රාවක් තියෙනවා. නමුත් අපි ටිකක් අරගෙන ටිකක් ඔස්සේ මේ සම්බන්ධයෙන් කතා කරමු. මට ඊයේ පරි ඉන්නවා මතක් වෙලා ওই ටිකක් මම සටහනක් දාගත්තා. දැන් අපි මෙහෙම ගන්න. ඉතා සරල තැනකින් පටන් ගන්න. ඔබ අසා තිබෙනවාද ඔබේ නිවෙස්වල පවත්වන ලබන දානමය පුණ්‍ය කර්මයන් හිදී දන් වළඳා අවසන් ඔබට ප්‍රාර්ථනා කරන්නා වූ පින්වාක්‍ය. අත් දෙකින් වැඳගෙන ඉඳලා සාදු සාදු කියන්නේ. මමත් ඔක අහගෙන ඉඳලා. හැබැයි මම කියන එක නෙවෙයි නේ මතක තියාගන්න. මගේ පින්වාක්‍ය නෙවෙයි සමාජයේ තියෙන පින්වාක්‍ය. ඒකේ අග මතක් කරගන්නක පුළුවන් නම් මේ දානානිසංස හේතු කරන අවසානයේ මොනවද ලැබෙන්න ඕනේ? දිව්‍ය සම්පතුත් ලැබිලා අවසානයේදී අනාගතයේ පහළ වෙන බුදුරජාණන් වහන්සේ. තව නැද්ද අතරතුර තව වචනයක්? මම අහපු වචනේ තව එකක් තියෙනවා. තුන්තරා බෝධියකින් එක්තරා බෝධියකට පැමිණෙනවා. නැද්ද? ඔන්න දැන් මම මේක විචනය කරා. විචනය කියන්නේ බඳින්න යනවා කියන එක නෙවෙයි. මේකේ සත්‍යතාවය පෙන්වන්න යන්නේ. ථෙරවාදී බුද්ධ ශාසනයේ තුන්තරා බෝධිය තියෙන්නේ. මහායානේ එහෙම එකක් නැහැ. එතකොට මේ තුන්තරා බෝධිය තමයි සම්මා සම්බෝධිය, පච්චේක බෝධිය, අරහන්ත බෝධිය. මේවායේ සම්මා සම්බෝධියට පත් වන උත්තමයා ධර්ම කරුණු පැහැදිලි කිරීම තුළ ශ්‍රාවක පිරිස ලබා ගන්නා වූ සැනසීමට තමයි පෙන්වන්නේ පඤ්ඤායි මුක්ති නැත්නම් අරහන්ත බෝධිය කියලා. බුදුන්ගෙන් පසු යුගයක මේ අය ඉන්න පුළුවන්. පසේ බුදුරයා ඉන්න පුළුවන් කවද්ද? අබුද්ධෝත්පාදේ නේද? හරි. එතකොට බුදුවරයෙක් පහළවීමත් සමග පසේ බුදුවරයෙක් ඉන්නවා නම් මොකද වෙන්නේ? පිරිනවන් වඩිනවා. මේ බෝධි මේ බුද්ධෝත්පාදයේ පැත්තකින් තියෙනවා අපි. අනාගත බුද්ධෝත්පාදයේ බුදුවරයා කවුද? එතකොට ඒ අපිද? ඒ අපෙන් එක්ක ඉන්නද කියන්නේ? නෑ. මොකද එයා ඉන්නේ දැන් කොහෙද ඉන්නවා නම්? තවතිසාව. එතකොට මේ ඉන්න අපට කාටවත් ඒ බෝධිය ආයිතිද? නැහැ. ඒ බුදුන් වහන්සේගේ සමයේ පසේ බුදුවරු ඉන්නවද? නැහැ. දැන් ඒ බුදුවරයා ඉස්සරහා තුන්තරා බෝධියකින් විතරා බෝධියකට නිවන් පතන එකේ ගොම්කම තේරෙනවද? හා? පතන හෝ ප්‍රාර්ථනා කරන එකේ ගොම්කම තේරෙනවද? බෝධි තුනක් එතන නැහැ. තව එකයි ඉතුරු. පච්චේක බෝධියක් නැහැ, අරහන්ත බෝධියක් නැහැ. තියෙන්නේ මොකද? මේ බ්‍රහ්මා සම්බෝධියක් නැහැ. තියෙන්නේ මොකද්ද? ඒ වුණාට අර ප්‍රාර්ථනා වාක්‍ය අහගෙන ඉඳලා සාදු කියන්නේ නැද්ද? ඒක කියන්නේ නැද්ද? ආන්න එක තමයි ඉවත් බවක් නැතුව සාදු කියනවා කියන එකේ තේරුම. ඈ? බෝධියකටපත් වෙනවා කියන එකේ තේරුම මේ. අවබෝධයක් ලබනවා කියන එක නෙමෙයි. නැත්නම් භෝගහරණ දකින්නවා කියන එක නෙමෙයිනේ. අවබෝධය සඳහා ථෙරවාදී ධර්මයේ ඉදිරි බුදුහාමුදුරුවෝ ඉස්සරහා තියෙන්නේ අරහන්ත බෝධිය විතරයි. එහෙනම් අපි ප්‍රාර්ථනා කරන්නේ කරවන්නේ උන්තරාවෝදී. දැන් සද්ධර්මයේද අසද්ධර්මයේද? ඔන්න ඔහොම જાති කියලා දෙන්න තියෙනවා මට. එනිසා ඒ වාක්‍යම වැරදි නැද්ද? අනිත් එක තමයි තව වචනයක් වතන තියෙනවා. ත්‍රිපිටකයේ පුරාම සූත්‍ර දේශනාවල ඔය මෛත්‍රී බුදුහාමුදුරෝ නැහැ. හැබැයි මහායාන ධර්මයේ ඉන්නවා බෝධිසත්වරු කීප දෙනෙක්. එක්කෙනෙක් මෛත්‍රී බෝධිසත්වය. එක්කෙනෙක් අමිතාභ බෝධිසත්වය. තවත් ඉන්නවා මට දැන් මතක නැහැ. කීප දෙනෙක් ඉන්නවා පස් දෙනෙක් වයද වෙනද. තව මතක තියෙනවා නම් කියන්න කාට හරි මම වගේ කියවලා තියෙනවා නම්. වේරවචනද තවත් කීප දෙනෙක් ඉන්නවා. එතකොට බෝධිසත්වරු ඉන්නේ කොහෙද? මහායානේ. දැන් ලංකාවේ තෙරවාදී ධර්ම විකාශන යාමත් සමග අවේගිරි ආදී දේවල් මුල් කොටගෙන නැත්තම් දේතනාරාමය මුල් කොටගෙන ධර්ම ධාතු නම් වූ තවත් පොත්පත් කරගෙන ඇවිදී ඔය මහායාන දර්ශනයත් ලංකාවට එකතු වුණා. මහායාන දර්ශනය තමයි බුද්ධ ප්‍රතිමා තියෙන්නේ. කුෂ්ඨ රාජගල හරි ඔය ප්‍රතිමා කලාව මහායානි ලක්ෂණයක් කියලා කියනවා. දඹදිව ගියාම අජන්තාලෙන් විහාරවලදී කියලා දෙන කතාවක් තියෙනවා. එතන විස්තර කරනවා. ඒක තියෙනවානේ බුදු පිළිම ගොඩක්. නමුත් ඔය අතර චෛත්‍යකුත් තියෙනවා. මට නම් ඇහුණා තේරුණා අනිත් අය අතර ඇහුණා තේරුණා තමයි මම දන්නේ නැහැ. ඔහු කියා දෙමින් කිව්වා බුදු සමයේ සම්ප්‍රදාය දෙකක් තියෙනවා කියලා. ඒ සම්ප්‍රදාය දෙකෙන් මේ බුදු පිළිම අයිතිවන්නේ මහායානයට කියලා කිව්වා. මේ චෛත්‍ය අයිතිවන්නේ තෙරවාදයට කියලා කිව්වා. එතකොට එහෙනම් බුද්ධ ප්‍රතිමා කලාව අප කාට අයිති එකක්ද? එතනට දැන් අපි දැන් අපේනේ. ඉතින් මෛත්‍රී බෝධිසත්වයේ ඉන්නේ මහායානෙ. අන්න අපිට මේ අවබෝධය කරගන්න බැරි වුණ කාලේ ඉඳලා මේ බෝධිසත්වයොත් අපේ කරගෙන ඊට පස්සේ අපි විසින් හදාගත්ත බුද්ධාගමක්. ඔබ ත්‍රිපිටකේ තියෙන එකක් නෙමෙයි. ඔය බෝධිසත්ව වන්දනේ, බෝධිසත්ව ඇදහිම ධර්මයේ අදපත් වූ සමාජයේ කරන්න දෙයක් නැතුව අපි අනාගතේ දැන් වැස්සලේ තව වහීවි කියලා බලන් ඉන්න පුළුවන් නේ. වහින්නේ නැහැ. කවදාහරි වහී කියලා බලන් ඉන්නවා නේ ඊට පස්සේ කොහෙන් කරන්නේ? අන්න ඒ වගේ ඉතින් කවදාහරි වහින් යන්න අදාගත්ත වැරදි සංකල්පයක් කරනහම ත්‍රිපිටකය තුළ බෝධිසත්ව වන්දනයක් හෝ බෝධිසත්ව ඇදහිල්ලක් නැහැ. තේරුම් ගන්න ඕනේ මේ. අපි එහෙම කළාට ත්‍රිපිටකය තුළ එහෙම එකක් නැහැ. අප පසුතාලීන එකදේශ දේවල් කියලා කියන්නේ ඒකයි. දැන් එතකොට අපි එක කතාවක් පැහැදිලි කළා. මොකද්ද? තුන්තරා බෝධිය. ඊළඟට අපි තව එකක් පැහැදිලි කරගනිමු.